සදහවත් වාසනාවන්ත පිනතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතේහි ආසාවග්ගේන දේශනාවක්. මෙහිදී බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඉන්න දුර්ලභ පුද්ගලයන් දෙදෙනෙක් ගැන පැහැදිලි කරනවා. ද්වේමේ භික්ඛවේ පුද්ගලා දුර්ලභ ලෝකස්මින්. මහණෙනි, මේ ලෝකයේ දුර්ලභ පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. කතමේ ද්වේ යෝච පුබ්බකාරේ යෝච කතඤ්ඤෝ කතවේදී. ඉමේ කෝ භික්ඛවේ ද්වේ පුද්ගලා දුර්ලභ ලෝකස්මින්. මහණෙනි, කිසියම් කෙනෙක් මුලින්ම කෙනෙකුට උදව්වක් යහපතක් කටයුත්තක් කරනවා නම් අන්න ඒ කෙනා දුර්ලභ කෙනෙක්. ඒ වගේම යම්කිසි කෙනෙක් කළගුණ දන්නවා නම් අන්න ඒ වෙන කෙනත් දුර්ලභයි කියලා දේශනා කළා. මේ දේශනාව තුළින් අපට මුණගැහෙන දුර්ලභ පුද්ගලයන් දෙන්නෙක් ගැන මේ විස්තර කරන්නේ. කිසියම් කෙනෙක් වෙනත් කෙනෙක්ගෙන් තමන්ට යහපතක් ලැබෙන කලින් තමන්ම හිතලා ලෝකයේ කෙරෙහි මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන ලෝකයට කිසියම් යහපතක් කරනවා නම් අන්න එවැනි පුද්ගලයන් ලෝකයේ අඩුයි, දුර්ලභ, වටිනා තැනැත්තෙක් විදිහට සඳහන් කරනවා. අනෙක් කෙනා තමයි කළගුණ දන්නා කෙනා. ලෝකයාගෙන් වෙනත් අයගෙන් තමන්ට කිසියම් මෙහෙවරක් ඉටු වෙලා තියෙනවා නම් අන්න ඒ මෙහෙවර දැනගෙන ඒ අය වෙනුවෙන් නැවත උපකාර කරනවා නම් කෙනෙක් අන්න එවැනි කෙනත් දුර්ලභ තැනැත්තෙක් විදිහට දේශනා කළා. පින්වතුනි, අප සලකලා බලන්න වටිනවා ලෝකයට මුලින්ම යහපත කරන්නේ කවුද කියලා. එහෙම කරන අය අඩුයි, දුර්ලභයි. ලෝකයේ යහපත වෙනුවෙන් එකතකින් මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් සතා සිව්පාවාගේ ගහකොළේ පරිසරයේහි මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මුලින්ම උදව් කරන අය. විශේෂයෙන් මෙහිදී අපට දැක ගන්න පුළුවන් අපේ මව්පියන්. අපේ අම්මා තාත්තා අපට මුලින්ම උදව් කරන පටන් ගන්නේ අපි එයට උදව් කළ නෙවෙයි. මව්කුසේ දරුවෙක් පිළිසිඳගත් දවස ඉඳලාම අම්මා තාත්තා ඒ දරුවා කෙරෙහි අපවන මෛත්‍රියකින් කටයුතු කරනවා. අන්න ඒක පුබ්බකාරී විදියට අපට සඳහන් කරන්න පුළුවන්. අනිත් දේ තමයි මෙලව ඉන්න සත්පුරුෂය ලෝකයේ වෙනුවෙන්, ලෝකයේ පැවැත්ම වෙනුවෙන් මානව දයාවෙන්, සත්ව කරුණාවෙන් පරිසර හිතකාමීව ක්‍රියා කරනවා. එයා එකතකින් ගහකොළ රෝපණය කරනවා, මම්මාවත් ඉදි කරනවා, පැම්පොකුණු ජල ප්‍රවාහන ක්‍රම ආදී ඉදි කරලා මානව සම්පත අනාගතයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම මිනිසුන්ගේ යහපත සඳහා නීති රීති ආදී සම්පාදනය කරලා බොහෝ දෙනාට සාමකාමීව මේ මිහිමත ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කළ දෙනවා. ඒ අතර පින්නතුනි, සමහර අය ගෙවල් දොරවල් ඉදි කරලා මතු උපදින අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. මේක බොහොසත් ලක්ෂණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අනෙත් අතින් අපට අද සද්ධර්මය ලැබුණේ අපි උපදින්නත් වසර දහස් ගානකට කලින් ඉඳන් ස්වාමින් වහන්සේලා ආර්ය උතුමන් මේ දහම දරාගෙන උන්වහන්සේලා ජීවිත තුළින් ක්‍රියාත්මක කරමින් මතු පහළ වෙන අප වෙනුවෙන් මේ උතුම් නිවන සැනසෙන දහමක් ඉතුරු කරලා තියෙනවා. එහෙත් පුබ්බකාරී විදියට සඳහන් කරන්න පුළුවන්. මේ අතර වඩාත්ම ඉහළ පුබ්බකාරී තැනැත්තා විදියට අපට දක්වන්න පුළුවන් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කල්ප ගානකට කලින්, අසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් පටන්ම උන්වහන්සේලා දානාදී පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා පුරමින් ඇස් ඉස් මස්ලේ දන් දෙමින් පුබ්බකාරී ජීවිතයක් ගත කරමින් ලෝකයාගේ යහපත වෙනුවෙන් සත්‍යං අපාදුකින් මිදවන්නටත්, සසර දුකින් සපුරා නිදහස් කරලන්නටත්, සංසාරේ නැවති මහා කතරට බැසලා අපමණ පරිත්‍යාගයකින් කටයුතු කිරීම බෝසත් ලක්ෂණයක්. උන්වහන්සේ විසින් අනාවරණය කරපු දහම නිසා තමයි ලෝකයේ අපමණ පිරිසක් නිවි සැනසීලා මෙලොව ජීවිතත් යහපත කරගෙන අනිත් අයටත් ගුණයෙන් නුවණින් උපකාර කරලා තමනුත් සැනසෙන ගමන් ලෝකයා සැනසෙනට කටයුතු කළේ ඒ බෝසත් උතුමන්ගේ අනාවරණයෙන්. විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ තියෙන මෙන්න මේ උත්තරීතර ගුණාංගය නිසා කියන එක අපට සඳහන් කරන්න පුළුවන්. අනිත් දුර්ලභ තැනැත්තා විදිහට සඳහන් කරන්නේ කතඤ්ඤෝ කතවේදී කළගුණ දන්නා කෙනා ඒ දන්නා ගුණය නිසාම ලෝකයට ප්‍රත්‍යුපකාර කරන කෙනා දුර්ලභයි කියලා දේශනා කළා. ලෝකයේ බොහෝ දෙනෙක් අනිත්‍යගේ උපකාර ලැබුණට ඒ ප්‍රමාණයෙන් දැනගෙන නැවත උපකාර කරන අය බොහොම විරලයි. අන්නේ විරල පුද්ගලයාගේ ගුණාංගය මත තමයි ඔවුන්ගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය වන්නේ. බුදුරජාණන් වහන්සේ එකයි දේශනා කළේ කේවලාහිසා භික්ඛවේ සම්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකයේ තියෙන සියලුම සත්පුරුෂ ගුණදහම් කෘතඥතාවය මත කළගුණ සැලකීම මත ඇතුළත් කරන්න පුළුවන් ඊට අදාළයි කියලා. අප උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නින්දට දක්වා සිද්ධ කරන සීළු යහපත් කටයුතු වල පදනම කළගුණ සැලකීම. අනිත් අතින් අපේ අම්මට තාත්තට සැලකීමේ පටන් ධර්ම ශ්‍රවණය ඔස්සේ දහම් පිළිපැදලා ලෝකෙට මේ දහම ප්‍රදානය කිරීම දක්වා අප සිද්ධ කරන සීලම කටයුතු කෘතවේදීත්වයේ මත පදනම් වූ දේ හැටියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි, කිසියම් කෙනෙක් ළඟ මේ ගුණය තියෙනවා කියන්නේ ඔහු එකතකින් තමගේ අම්මට තාත්තට සලකනවා, තමා කරන රැකියාවට උපරිම සාධාරණීෂ්ඨ කරනවා, තමන් ඉන්න රටට දේශයට තමන්ගෙන් ඉටු වෙන්න තියෙන යුතුයකම් බදු ආදී නිසිකලට නිසිසේ ඒව ගෙවමින් සිය ජීවිතය දැහැමි විදියට ගත කරනවා. ලෝකයාගෙන් තමාට ලැබෙන දේට වඩා වැඩිපුර දෙයක් ලෝකෙ වෙනුවෙන් කරන්න ඕන කියන හැඟීමෙන් නිතර කෘතවේදීත්වයෙන් මෙස්සහගතව කටයුතු කරනකොට ඔවුන්ට මේ ලෝකෙ ලැබෙන්න තියෙන වටිනාම දේ සද්ධර්මය ලැබෙනවා. අන්නේ සද්ධර්මය ඔස්සේ තමන්ගේ මෙලව ජීවිතයත් යහපත කරගෙන අනිත් අතින් තමන් දාන ආදී පින් දහම් කරගෙන තමන්ගේ ගුණෙන් ඉහළම ගුණය වන ආර්ය ධම වෙත දුකෙන් නිදහස් වෙන මාවත වෙත පිවිසෙන්නට පුළුවන්කම තියෙන්නේ මේ කෘතවේදීත්වයේ කියන ගුණය යම්කිසි කෙනෙක්ගේ හදවතේ තියෙනවා නම්. මේ ගුණාංගය නිසාම එතනත්තාට ලෝකෙන්න ඉහළම කල්යාණ මිත්‍රයන් මුණගැහිලා ඒ කල්යාණ මිත්‍රයන් වෙත සියල් දෙසවන් යොමු කරලා ධර්මය තමගේ ජීවිතයට ලබාගෙන ඒ ලබා ගන්නා වූ ධර්මයෙන් සිය ජීවිතය විකසනය කරගෙන අනාගත පරපුරටත් තමන්ට ලැබෙච්ච මේ ධහමට කරන කෘතඥතාවයක් විදියට කළගුණ සැලකීමක් විදියට බුදුහාමුදුර දේශනා කරනවා. මකාදේව සූත්‍රයේදී තමා මේ සද්ධර්මයේ අවසාන කෙනා වෙන්නට එපාය කියලා. තමාට අතීතයෙන් ලැබුණු මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න කෙනා මතු පරපුරට මේ ධහම දීම වෙනුවෙන් සිය ජීවිතයේ කෘතඥතාවය ප්‍රදර්ශනය කරමින් මේ ධහම මතු පරපුරට රැගෙන යන්නට තමාට දක්වන්න පුළුවන් ඉහළම ශක්තිය දක්වමින් සිය කෘතඥතාවය පළ කරනවා. පින්නතුනි, මේ සූත්‍ර දේශනාවෙන් අපට ඉගෙන ගන්න තියෙන්නේ එකතකින් අපි ලෝකයේ දෙයක් ලැබෙන්න කලින් අපි මුලින්ම ලෝකයාට හැකි පමණින් කටයුතු කිරීම. ගහක් කොළක් සිට වීමේ පටන් ධර්මය ලෝකයට දීම දක්වාම අතර පරාසය තුල අපට මේ ගුණාංගය ප්‍රකට කරන්න පුළුවන්. අනිත් අතින් කළගුණ සැලකීමේදී අපේ අම්මට තාත්තට සැලකීමේ පටන් අපේ රැකියාව නිසිසේ කිරීම ඔස්සේ අවසාන වශයෙන් තමන්ට ලැබුණු සද්ධර්ම වරප්‍රසාදය වෙනුවෙන් ඒ දහම මතු පරපුරට දායාද කිරීම දක්වා අතර පරාසය තුල අපර විවිධාකාරයෙන් මේ කෘතඥතාවය ලෝක වෙනුවෙන් පළ කරන්න පුළුවන්. එනිසා මේ දහම් මඟ ගමන් කරමින් පුබ්බකාරී තැනැත්තෙක් වෙලා කෘතවේදී තැනැත්තෙක් වෙලා දුර්ලභත්වයට පත්වෙන පුද්ගලෙක්සේ සිය ජීවිතයට තමන්ගේ මනසට උපරිම වටිනාකම ලබා දෙන්නටත් ඒ වටිනාකම තුළින් තමා වටා ඉන්න අයට ආලෝකයක් වීමටත් අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සලසාගත් උතුම් කුසල චේතනාවල බලයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.